ශ්‍රීලංකා නිදහස් පක්ෂයට අද රටපාලනය කරන්න පුළුවන්ද? සංධානයේ රටපාලනය කරන්න පුළුවන්ද? අද අසමගිය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයා කියන්නේ ලේකම් කරන්න. එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකයා කියන්නේ ලේකම් කරන්න. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ඒ අය රටපාලනය කරනවට වඩා විපක්ෂයේ කාර්යභාරයවත් ඒ අය දිස්ත්‍රික් කරගන්න බෑ. අද කාලීන අවශ්‍යතාවය තමයි නිතර උනේ ආර්ථිකය හදන්නේ. අද මෙතනින් අපේ දරුවෝ බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි රැකියාව ලැබෙන්නේ? අපි ජීවත් වෙන්න මාර්ග හදන්නේ කවුද? අන්න ඒක තමයි අද හැම කෙනෙක්ම අහන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තියෙන කාලේ හැමදාම ආර්ථිකය හැදුවා. තමුන්නාසලට මතක 70 යුගය, පහවැලි යුගය, විදුලි බලාගාර පහක් හැදුවා, කුඹුරුවක් කර ලක්ෂ පහක් අස්වැද්ද දෙවුවා, රැකියා දහස් ගාණක් බිහි වුණා, නිදහස් ලෙස කලාව ආරම්භ කෙරුවා. එදා 83 ඒ තත්ත්වය ඇති වුණ නැත්නම් මිත්‍ර උරුණි අපේ රට සිංගප්පූරුවක් වඩවට කිසිම සැකයක් නැහැ.